අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ දැන් රට හරිදරට යන්න. රටේ ආර්ථිකය වැටිලා තියෙනවා. රටේ අපනයන නැති වෙලා තියෙනවා. රටේ කර්මාන්ත නැති වෙලා තියෙනවා. රටේ දිරකියාවේ ප්‍රතිශතය 4.5% දක්වා ඉතල තියෙනවා.